මහාසතිපට්ඨාන සූත්‍ර දේශනාව. අපගේ ධර්මස්වාමියු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව මනාකොට ශ්‍රවණය කිරීමෙන්, කටපාඩම් කරගැනීමෙන්, අර්ථ අවබෝධ කරගැනීමෙන්, මෙම දේශනාවට අනුව ධර්මයෙහි හැසිරීමෙන් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මස්ස ධම්මං නාම කුරුණං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති ඛෝතේ භික්ඛු භගවතු පච්චස්සු භගවා ඒතද වෝච. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරු සතිපට්ඨාන කතමේ චත්තාරු ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආචාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජාදු මනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජාදු මනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දුමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුමනස්සං කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සුසතුව අස්ස සති සතු පස්ස සති දීඝං වා අස්ස සන්තු දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තු දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තු රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තු රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සේයථාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝ භමකාරන්තේ වාසීවා දීඝං වා අඤ්ඤන්තු දීඝං අඤ්ඤාමීති පජානාති රස්සං වා අඤ්ඤන්තු රස්සං අංචාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාකයි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතාවෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තු වා ගච්ඡාමීති පජානාති ථිතෝවා ථිතෝමීති පජානාති නිසින්නෝවා නිසින්නොම්මීති පජානාති සයනෝවා සයනොම්මීති පජානාති යථා යථාවා පනස්ස කායෝ පනිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වාකායි කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාහෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් භික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ ඛායිතේ සායිතේ संपजानकारी होती। उच्चार पस्साव कमे संपजानकारी होती। गते तिथे निसिन्ने सुत्ते जागरिते भासिते तुन्नी भावे संपजानकारी होती। इति अज्जत्तं वाकाये कायानुपस्सी विहरति बहिद्धावाकाये कायानुपस्सी विहरति अज्जत्त बहिद्धावाकाये कायानुपस्सी विहरति। समुदय धम्मानुपस्सी वा कायस्मिन् विहरति वय धम्मानुपस्सी वा कायस्मिन् विहरति। समुदय वय धम्मानुपस्सी वा कायस्मिन् विहरति अत्थिकायोति वापनस्स सति पच्चुपठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिशितो च विहरति न च किञ्चि लोके उपादियति एवं भिक्खो भिक्खवे भिक्खु काये कायानुपस्सी पुनच परं भिक्खवे भिक्खु इममेव कायं उद्धं पादतला अधो केशमत्थका तच पर्यन्तं पूरं नानप्रकारस्स असुचिनो पच्च विक्खति अत्थि इमस्मिन् काये केशा लोमा नखादन्ता तचु मंसं नखारु अट्ठि अट्ठिमिञ्जं वक्कं हदयं यकनं किलोमकं पिहकं पप्फासं अन्तं अन्तगुणं उदरियं करीसं मत्थलुंगं Pittang simhang pubbo lohitang sedo medo Asuasa kelo singhanika lasika muttanti Seyathapi bhikkave Ubhato mukha mutoli Pura nana vihitasa dhanyasa Seyathidam salinam vihinam Mugganam masanam tilanam tandulanam Taminam chakkhuma puriso Munchitva pachavikheya Ime sali Ime vihi Ime mugga Ime masa Ime tila Ime tandulati Eva meva kho bhikkhave Imameva kāyaṁ uddhaṁ pāda talā Adho kesa matthakā tacca pariyantaṁ Pūraṁ nānappakārasa asucino paccha vikkhati Athi masmin kāye kesā loma nakhā dantā tacchu Mansaṁ nahāru atthi atthi minjaṁ vakkaṁ Hadayaṁ yakanaṁ kilomakaṁ pihakaṁ paphāsaṁ Antaṁ antagunaṁ udariyaṁ karīsaṁ mattalungaṁ Pittaṁ simhaṁ pubbo lohitaṁ sedo medo Asuvasa khelo singhanika lasika muttanti Iti ajjattaṁ vā kāye Kāyānupassī viharati Bahiddhāvā kāye Kāyānupassī viharati Ajjatta bahiddhāvā kāye Kāyānupassī viharati Samudaya dhammānupassī vā Kāyasmin viharati Vaya dhammānupassī vā Kāyasmin viharati Samudaya vaya dhammānupassī vā Kāyasmin කරති. අත්ථිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති. නච කිංචි ලෝකේ පාදියති එවම් භික්ඛෝ භික්ඛවේ. භික්ඛු කායේ කායානුපස්සී විහරති. පුනච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපනීතං ධාතුසෝ පච්චවෙක්ඛති. අත්ථිමස්මින් කායේ පඨවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සේයතාපි භික්ඛවේ. දක්ඛෝ ගෝඝාතකෝ ගෝඝාතකන්ති වාසීවා ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ අස්ස. ඒවමේව කෝ භික්කවේ භික්ඛු ඉමමේව කායං යථාඨිතං යථාපනීතං ධාතුසෝ පච්චවෙක්ඛති. අත්ථිමස්මින් කායේ පඨවී ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ති. ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහරති. බහිද්ධාවාකායේ කායානුපස්සී විහරති. අජ්ජත් බහිද්ධාවාකායේ කායානුපස්සී විහරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති. අත්ථිකායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදියති ඒවං පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සීය ශරීරං සීවතිකාය ඡද්ධිතං ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා උද්ධමාතකං විනීලකං විපුබ්බක ජාතං සෝඉමමේව කායං උපසංහරති අයං පික්ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායි කායානුපස්සී විහරති බහිද්ධාවාකායි කායානුපස්සී විහරති අජ්ජත්ත බහිද්ධාවාකායි කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවාපනස්ස සතිපත්චුපට්ඨිතාගෝති යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදියති ඒවං පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සීය ශරීරං සීවතිකාය ඡද්ධිතං කාකේහිවා ඛජ්ජමානං කුලලේහිවා ඛජ්ජමානං ගිජ්ජේහිවා ඛජ්ජමානං සුපානේහි වා කජ්ජමානං සිංගාලේහි වා කජ්ජමානං විවිධේහි වා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවාකායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ථිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති එවං පික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය ඡද්ධිතං අට්ඨික සංඛලිකං සමන්සලෝහිතං නහාරු සම්බන්ධං සෝයිමමේව කායං උපසංහරති අයම් පිඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායි කායානුපස්සී විහෙරති බහිද්ධා වාකායි කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධා වාකායි කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් භික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං ජීවති කාය ඡද්ධිතං අට්ඨික සංඛලිකං නිම්මංස ලෝහිත මක්ඛිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයං පිඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වාකායි කායානුපස්සී විහරති බහිද්ධාවාකායි කායානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවාකායි කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා නස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් භික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච්ච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය ඡද්ධිතං අට්ඨික සංඛලිකං අපගත මන්සලෝහිතං නහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයං භික්ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති බහිද්ධාවාකායි කායානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවාකායි කායානුපස්සී විහරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතාෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං භික්ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති පුනච පරං භික්ඛවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය ඡද්ධිතං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිතානි අඤ්ඤේන හත්ථිකං අඤ්ඤේන පාදඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකණ්ඨකං අඤ්ඤේන සීසකටහං සෝයිමමේව කායං උපසංහරති අයං භික්ඛෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති इति अज्जत्तं वा काये कायानुपस्सी विहरति बहिद्धा वा काये कायानुपस्सी विहरति अज्जत्त बहिद्धा वा काये कायानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा कायस्मिं विहरति वय धम्मानुपस्सी वा कायस्मिं विहरति समुदय वय धम्मानुपस्सी वा कायस्मिं विहरति अत्थिकायोति वापनस्स सति पच्युपट्ठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय अनिशितो च विहरति न च किञ्चि लोके उपादियति एवं भिक्खो भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरति पुनच परं भिक्खवे भिक्खु सेयथापि पश्येय शरीरं सीवथिकाय चढ्ढितं अट्ठिकानि सेतानि शङ्खवन्नुपनिभानि सो इममेव कायं संहरति अयं पिखो कायो एवं धम्मो एवं भावि एतं अनतीतोति इति अज्जत्तं वा काये कायानुपस्सी विहरति बहिद्धा वा काये कायानुपस्सी विहरति अज्जत्त बहिद्धा वा काये कायानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा कायस्मिं विहरति वय धम्मानुपस्सी वा कायस्मिं विहरति समुदय वय धम्मानुपस्सी वा कायस्मिं विहरति अत्थिकायोति वापनस्स सति पच्युपट्ठिता होति यावदेव ज्ञानमत्ताय पतिसति मत्ताय අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති එවම් පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී